2015 වසරේ 5 මාසේ 31 වෙනිදා භාවනා වැඩසටහන. භාවනා වැඩසටහන පැවැත්වෙන දේශනයක් දේශකයා වෙනම කෙනෙක්, ශ්‍රාවකයා වෙනම කෙනෙක් හැටියට ගමන ගියොත් කවමදාකවත් ඒ ගමන් මඟ පූර්ණත්වයට පත් කරගන්න බෑ. එකම ගමන් මඟක එකම ආකාරයකට ගමන් කරන පිරිසක් වෙන්න ඕන. දේශකයාගේ ගමන් මඟ එකක්, ශ්‍රාවකයාගේ ගමන් මඟ තව එකක් වෙන්නේ නැහැ. දේශකේ දේශනා ශෛලියෙන් දේශනා කරනවා, ශ්‍රාවකේ ශ්‍රවණය කරන ශෛලියෙන් ශ්‍රවණය කරනවා. එහෙම කළොත් කවදාවත් අපිට ධර්මය හොයා ගන්න බැරි වෙනවා. මෙතන දේශකයා සහ ශ්‍රාවකයා කියන ගැටලුවක් නැතුව සියලු දෙනාම එකම මගක ගමන් කරන පිරිසක්. ගුරා සහ නඩේ එකම ගමන් මගක ගමන් කරන්නේ. එතන වැදගත් නෑ දේශකේ, මෙතන වැදගත් නෑ ශ්‍රාවකේ. මා කැමති දේශකේ නොවන්න, ඔබ කැමති නම් ශ්‍රාවකේ නොවන්න. තේ ඉගෙන ගන්න දෙයක් නොවේ මේක. ඒ නිසායි මා දේශකෙක් නොවන්නේ. උගන්වන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒ නිසායි මම දේශකයා නොවන්නේ, ගුරුවරයා නොවන්නේ. ඔබත් නිවැරදි ආර්ය ධර්මයට පිළිපන්න කෙනෙක් නම් ඔබටත් තේරුම් යන්න ඕන මේක ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දෙයක් මිස ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් ගින්නි දැල්ලක තියෙන රස්නේ උගන්වන්න පුළුවන්ද? උගන්වන්න බෑ. හැබැයි අත ගින්නි දැල්ලට කිට්ටු කළාම ප්‍රත්‍යක්ෂ වෙනවද නැද්ද? ප්‍රත්‍යක්ෂ වෙනවා. ඉතින් කෙනෙකුට පැහැදිලිතාවයක් තිබ්බනම් මේ ඉගෙන ගන්නවා සහ ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ මොකද්ද කියලා ඒ උදාහරණයෙන් ඔබ තේරුම් ගන්න. ඒ වගේ තමයි නිවන් ධර්මය ඉගෙන ගන්න බෑ. ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන. තමා තුළ ඒ පරිවර්තනය සිදු කර ගන්න ඕන, සිද්ධ වෙන්න ඕන. බණ හෝ ධර්මය හොයන්න එපා. ඔබ හාරා අවස්ථා බැලිය යුත්තේ ඔබේ මනස, ඔබේ සිත. මම මායයි ගොඩනගා ගන්නා ලද රාමෝ දෙසයි බලන්න ඕන. විවේචනාත්මකව බලන්න එපා. ප්‍රතික්ෂේපිත ඇසකින් බලන්න එපා. අනුමතයකින් බලන්න එපා. ඔබේ මනසට ඔබ යොමු විය යුත්තේ මනෝවිද්‍යාඥයෙක් හැටියට. මනස පිළිබඳව හොයන නිසා අපි යාට කියනවා මනසේ විද්‍යාඥ, මනෝවිද්‍යාඥ. මනෝවිද්‍යාඥයෙක් හැටියට ඔබේ මනසට පිවිසෙන්න. මනෝවිද්‍යාඥයෙක්ගේ ස්වરૂපය එහි ඇති ස්වභාවය හඳුනගන්න. ඒ ඇතිවන ස්වභාවයන්ට හේතුව හඳුනගන්න. සමහර විටක අපි මේ මනසේ තියෙන සියලුම ස්වභාවයන් දන්නවා. දැන් ලෝක මනෝවිද්‍යාඥයෝ සිටියා, ඒගොල්ලෝ බොහෝ හොඳ ග්‍රන්ථ ලියලා තියෙනවා මිනිස්සුන්ගේ මනසේ ස්වභාව ලක්ෂණයන් පිළිබඳව. ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් මහත්තයාම බොහෝම හොඳට මනස පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් කරපු අපූර්ව මිනිසෙක්. ඔහු මනස හඳුනාගත්තා ශ්‍රේෂ්ඨයි. හැබැයි මනස ඉක්මවා යන්න දේ හොයාගන්න බැරි වුණා. මාදුටුව දේ ඒකයි. ඒ ග්‍රන්ථවලින් ඔහු මනස පිළිබඳව ඉතා විශිෂ්ට ආකාරයෙන් සිතාගත නොහැකි ආකාරයෙන් මිනිස්සුන්ට මිනිස්සුන්ගේ මානසික ස්වභාවයන් පිළිබඳව ලක්ෂණ පිළිබඳව හඳුනාගෙන තියෙනවා. අපි ඒ තරම් මනස පුළුල් හඳුනාගන්නේ නැහැ. මනස සමස්තයක් හැටියට හඳුනාගන්න මේ මනස ඉක්මවා යන්නට අපි උත්සාහ කරමු. ධර්මය පවතින්නේ පරිබාහිරව නොවේ. ධර්මය පවතින්නේ ඔබ තුලත් නොවේ. ඔබ තුල පවතින්නේ චේතනා පරම්පරාව. චේතනා පරම්පරාවක් ඇති තැන ධර්මය නෑ. දැන් ඔබ සෙවිය යුත්තේ ඔබ තුලත් නොවේ, පරිබාහිරත් නොවේ, වෙන දිසාව. ඒක තමයි අකාලික ධර්මයේ සෙවි, අනන්තය සෙවි, අචින්තිය වූ ධර්මයේ සෙවි. අචින්තියේ සුපසන්නාන විපාකෝ හෝති අචින්තිය. අචින්තිය දේ ඔබ හොයන්න, ඔබට ප්‍රතිඵලයක් අචින්තිය වෙනවා. චින්තිය උදේ හොයන්න, ප්‍රතිඵලයක් චින්තනයම තමයි. නිට්ටයම තමයි. ඇස පිරිසිදු කරගෙන ගමනක් යන්න ඔබේ ඇස පිරිසිදු වෙනවා. සිත පිරිසිදු කරගෙන ගමනක් යන්න ඔබේ සිත පිරිසිදු වෙනවා. මේ අපිරිසිදු සිත මේ විදියටම මම තියාගෙන මේ අපිරිසිදු සිතට මොනතරම් බණ ඇසුවත් වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ දුටුවා ඒ සමයේම බොහෝ මිනිසුන්ගේ ස්වභාව ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මිනිස්සු මඩ පිරුණු කලයක් වගේ, මඩ වතුර පිරුණු කලයක් වගේ. මේ මඩ වතුර පිරුණු කලය ඇවිල්ලා පිරිසුදු වතුර එන ටැප් එකකට අල්ලගෙන ඉන්නවා. ඔබ මේක අත්දැකීමෙන් කරලා බලන්න. කලයකට මඩ වතුර පුරවලා ඒ මඩ වතුර කලේ ටැප් එකකට අල්ලගෙන ඉන්න බලන්න. ටික වෙලාවක් අල්ලගෙන ඉන්නකොට මොකද වෙන්නේ? අර කලයේ වටපිටාවේ පේන ස්වභාවයේ වතුර ටික සියල්ලක්ම පිරිසිදු වෙනවා. පිරිසිදු ජලයෙන් තියෙනවා. ඊට පස්ව එයා ගන්නවා කලයේ පිටි පැත්තකට, ටැප් එකෙන් අහකට ගන්නවා. අහකට ගත්ත ගමන් මොකද වෙන්නේ? අර කලයේ යට තිබුණු මඩ ටික ඇවිල්ලා අර කලයේ අර පිරිසිදුව තිබුණයි කියලා පේන කොටසේ හයි වැහෙනවා. මඩ වතුර පේන්න පටන් ගන්නවා. ඒ නිසා ඔබේ අධ්‍යාත්මය තුළ අර මඩ ගතිය තියාගෙන කොච්චර බණ ඇහුවත් ඔබට පූර්ණ සහනයක් ලබා ගන්න බෑ. එහෙමනම් කරන්න තියෙන්නේ පළමුවෙන්ම පිරිසුදු ජලය පුරව ගන්න. නම් මොකද කරන්න තියෙන්නේ? අර කලේ තියෙන මඩ වතුර ටික අස් කරන්න. දෙරට කලයේ පිරිසුදු කරන්න. පිරිසුදු කරලා කලයට වතුර පුරවන්න ඕන. එහෙමනම් අපි බණ අහනවයි කියන එකේ ප්‍රමුඛ කාර්යය වෙන්න ඕන මොකද්ද? තමන්ගේ කලේ හිස් කරගන්න එක. තමන්ගේ හිත පිරිසුදු කරගන්න එකයි තියෙන්නේ. දැන් අපි හිත දැඩි කරගත්තොත්, තද කරගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා අපි අර තියෙන දැඩි බවින් අර තියෙන සිතුවිලි මට්ටම පාලනය කරගෙන ඉන්න හැකියාවක් තියෙනවා. හැබැයි අපේ තියෙන මේ උත්සාහයේ වීර්යය යම් තැනක ගිලිහෙනවද ආයෙ ඒක මතුවෙනවා. එකයි ඔය සමාධියකින් එහෙම සිදුවෙන්නේ එහෙමයි. යම්කිසි අදිෂ්ඨානයකින් බලයකින් දැඩිව අරක පාගගෙන ඉන්නවා. අතහැරපු ගමන් ආයෙ මතුවෙනවා. දැන් මේ ඔක්කොම මානසේ ස්වභාවයන් පෙන්නේ. ඒ ස්වභාවයන් අපි මේ විදිහට තේරුම් අරගෙන ඊළඟට අපි කළ යුත්තේ අපි තේරුම් කරගන්න ඕන. කුමක්ද කරන්නේ? ඇස අතහරින්න. මම අහන්නේ අතහැරිය දෙයක් පිළිබඳව ඔබට ඇතිවන දේ මම ඔබට පැහැදිලි කරලා තියෙනවා. පින්නතුනේ වාහනයක් විකුණන වාහනයක්, ඒක අපි අතහැරියා. මුදල් ටික අපි ඒක ගත්තට අපි විකුණන වාහනය අතහැරියා. ඔබට ඇතිවන දේ මොකද්ද? විකුණන වාහනය පිළිබඳව සමහරලාට කොහේ තියෙනවද කියලාවත්, කවුරු පාවිච්චි කරනවද කියලාවත්, ඒක හොඳින් තියෙනවද කියලාවත්, වෙනස් කරලද කියලාවත් අපි හොයන්නේ නැහැ කිසිම විදියකින්. අපි දන්නවා අපිට අයිතියකුත් නැහැ, අපිට වැඩකුත් නැහැ කියලා. අතහැරිය ධර්මයක ස්වභාවය ඒකයි. ඒක හොඳ හොයන්නෙත් නැහැ, නරක හොයන්නෙත් නැහැ. ඇස අතහරිනවා කියන්නේ මොකන්ද? ඇසේ හොඳ දේවල් ගන්නෙත් නැහැ, නරක දේවල් ගන්නෙත් නැහැ. දැන් කවුරු හරි කෙනෙක් හිතුවොත් මේ හොඳ දේවල් විතරයි ගන්න හොඳ නැත්තේ කියලා. නෑ, නරක දේවලුත් ගන්නෑ. හොඳ දේවල් ගන්නෙත් නැහැ, නරක දේවල් ගන්නෙත් නැහැ, මධ්‍යස්ථ දේවල් ගන්නෙත් නැහැ. වෙන කුමන හෝ ආකාරයකට කිසි දෙයක් ගන්නේ නැහැ. ඒකයි ඇස අතහැරීම. කන අතහැරීම කියලා කියන්නේ ඒත් එහෙමයි. කණෙන් හොඳ දේවල් ගන්නෙත් නැහැ, නරක දේවල් ගන්නෙත් නැහැ, මධ්‍යස්ථ දේවල් ගන්නෙත් නැහැ. කන අතහැරලම දානවා. නාසය අතහැර දානවා. නාසයේ හොඳ දේවල් ගන්නෙත් නැහැ, නරක දේවල් ගන්නෙත් නැහැ, මධ්‍යස්ථ දේවල් ගන්නෙත් නැහැ. දිව අතහැරල දානවා. හොඳ දේවල් ගන්නෙත් නැහැ, නරක දේවල් ගන්නෙත් නැහැ, මධ්‍යස්ථ දේවල් ගන්නෙත් නැහැ. ශරීරය අතහැර දානවා. හොඳ දේවල් ගන්නෙත් නැහැ, නරක දේවල් ගන්නෙත් නැහැ, මධ්‍යස්ථ දේවල් ගන්නෙත් නැහැ. සිත අතහැරලා දානවා. සිතේ හොඳ දේවල් ගන්නෙත් නැහැ, නරක දේවල් ගන්නෙත් නැහැ, මධ්‍යස්ථ දේවල් ගන්නෙත් නැහැ. ඔන්න සිටිය යුතු තැන. හිනාවෙවි ඉන්න අවශ්‍ය නම් හිනාවෙවි ඉන්න පුළුවන් තැන උතනයි. වෙන කිසිම තැනක ඉඳගෙන හිනාවෙවි ඉන්න බෑ, සතුටෙන් ඉන්න බෑ. මේවා නරකයි කියලා ගන්න තැනකට සතුටින් ඉන්න බෑ. මේවා හොඳයි කියලා ගන්න තැනක සතුටින් ඉන්න බෑ. මේවා මධ්‍යස්ථයි කියලා ගන්න තැනක සතුටින් ඉන්න බෑ. මේ හොඳයි නරකයි මධ්‍යස්ථයි කියලා මේ ඉන්ද්‍රියන් හයෙන්ම ගන්නෙ නැති තැනයි අපිට සතුටින් ඉන්න පුළුවන්. මෙන්න මේ ඥානෙ උපද ගන්න ඕන. මේ ඥානෙට කියන විමුක්ති ඥානෙ කියලා. මෙන්න මේ සිත උපදව ගන්න ඕන. මේ සිතට කියන විමුක්ති සිත කියලා. මේ සංඥාව උපදව ගන්න ඕන. මේ සංඥාවට කියනවා විමුක්ති සංඥාව කියලා. ඒක විමුක්ති වුණු සංඥා. සංඥා නැති. එහෙනම් මොනම ආකාරයකවත් ඒක පුජ්‍යලයා විසින් නෑ. දැන් සංඥාවත් හොඳින් හඳුනගන්න. සංඥාවක් කියන්නේ කුමක්ද? සංඥාවක් කියලා කියන්නේ පාරේ තියෙන කලර් ලයිට්ස් වලටත් කියනවා සංඥා, මාර්ග සංඥා. ඊට පස්සේ පොලිස් නිලධාරියා අතින් කියන ඒවටත් කියනවා, ඒවටත් සංඥා. මාර්ගයේ ඉරි ඇඳලා තියෙන ඒවටත් මාර්ග සංඥා. හැරෙන්න තියෙන පෝරුව වලටත් කියනවා සංඥා. සංඥාවකින් කරන්නේ ඒ සංඥාව මතින් කරන්නේ අපි යම් ආකාරයක මෙහෙයවීමකට ලක් කරනවා. නැත්නම් අපේ ගමන් මග ස්ථාවර කිරීමක් හෝ එහෙම නැත්නම් වෙනස් කිරීමක් සිදු කරනවා. එහෙම නැත්නම් මේ ගමන් මගේම දිගටම ගමන් කරන්න කියන අදහස දෙනවා. එහෙම නැත්නම් මේ ගමන් මග වෙනස් කරන්න ඉදිරියේදී කියන සංඥාව ලබා දෙනවා. ඒ සංඥාවක් අනුව අපි හැමතිස්සෙම අපි ක්‍රියා කරන්න පෙළඹිලා ඉන්නවා. සංඥා ඔස්සේ ක්‍රියා කිරීමට පෙළඹිලා ඉන්නේ ලෝකීය ස්වභාවය. ඒක තමයි ලෝකීය ලක්ෂණය. ඒත් නිවම්මක යන කෙනා සංඥාව අනුව වෙනස් වෙන කෙනෙක් නොවේ. මේ සියලු සංඥා අතහරින කෙනෙක්. සංඥාවන් වලින් වෙනස් වෙවි වෙවි යන්න පුළුවන් සසර. සංඥාවන් වලට හැරි හැරි මොන පාරි ගමන් කළත් ඒ හැම පාරක්ම සසරේ. දැන් මාර්ග සංඥා මොනවා අනුගමනය කරගෙන ගියත් ඒ මොන මාර්ගයේ ගමන් කියත් කළත් අපි කොතනද ඉන්නේ? ලෝකයේ. ඒ වගේම අපේ මනස තුල තියෙන සංඥාවල් මොන විදියට පරිහරණය කළත් අපි ජීවත් වෙන්නේ ඒත් ලෞකික ලෞකික තත්ත්වයේ. ඒ නිසා සංඥා අනුගමනය කරන්න එපා. සංඥා අනුගමනය කරන්න එපා. ලෝකෙන් ලැබෙන සංඥා තමා දෙන තමා හදන සංඥා අතරයි. ධර්මයේ හරියට ගලප ගන්න එක වීණාවක් වාදනය කරනවා වගේ වැඩක්. ඔය වීණාවක් තියෙන තැනකට ගිහිල්ලා අපි කැමෝටම පුළුවන් නේ ඔය අර පොළු කෑල්ලත් අරගෙන අර කැතුල්ලල ලස්සන හඬක් මතු කරගන්න පුළුවන් ද හැමෝටම? හැමෝටම මේ දේ කරන්න බෑ. කවුරුත් හිතන්න පුළුවන් ආ මටත් පුළුවන් නේ කියලා. ඔය පියානෝවත් තියෙන තැනකට ගිහිල්ලා කාටත් පුළුවන් නේ ඇඟිලි ටික තියන්න විතරයි තියෙන්නේ ලස්සන තාල මතු කරගන්න. එහෙම කරන්න බෑ. මේක පොඩි දෙයයි තියෙන්නේ. සොරහතක් වගේ පුංචි දෙයක් වෙන්න පුළුවන් තියෙන. නමුත් ඒ සොරහතින් කරන වික්‍රමාන්විතය කරන්න තමයි අපහසු. අන්න ඒකයි අපි ඒ සොරය ඇති කර ගැනීමටයි මේ මහන්සි වෙන්නේ. හොයන්න දෙයක් නැහැ, මෙහෙවන්න දෙයක් නැහැ. ධර්මයේ ඒකයි. දැන් ධර්මයට අනුවද බලන්න ඔබ ජීවත් වෙන්නේ. නිතරම හොයනවා, නිතරම මෙහෙයවනවා. ඒකෙන් තව තවත් ඔබේ සිත හිර වෙනවා, ගල් වෙනවා. අතහැර දැමීම කියන කාරණේ මනාකොට හඳුනා ගන්න. අල්ලගන්නේ නැතුව අතහැර දමන්න. අනග්‍රහිත චිත්තෙන් අතහැර දමන්න. කියන්නේ කිසිම ග්‍රහණයක් නැතුව තමන්ගේ ඉන්ද්‍රියන් හය අතහැර දමන්න. මේ බාණ්ඩ අතහැර දැමීමක් නෙමේ, ඉන්ද්‍රියන් අතහැර දානවා. සය ඉන්ද්‍රියම අතහැර දානවා. අනග්ගහිත චිත්තෙන් ආයි කිසි දෙයක් අරගෙන නෙමෙයි. අපි යම් තැනක හිර වෙලා ඉන්නවා නම් ඒ හිර වෙලා ඉන්නේ දෘෂ්ටියක් නිසා. ඒක පාඩම නෙමෙයි, ඔබ තුල බලන්න උදව්වක්, ඒක ගැන්වීමක් නෙමෙයි. දැන් මම මිනිස්සේ කිර වෙලා ඉන්නේ දෘෂ්ටියක් නිසා කියලා අපි ඉගෙන ගන්නට වැඩන්නේ. ඔබ තුල බලන්න ඔබ කිර වෙලා ඉන්නවා නම් ඒ කිර වෙලා ඉන්න මොන දෘෂ්ටියද කියලා. මොන හේතුවෙන්ද කියලා. ගොඩාක් දෘෂ්ටි ඔබට ලියා ගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුවන්ට වෙන කවුරුවත් හිටියේ නැහනේ දෙවියන් බ්‍රහ්මයන් මිනිස්සෙක් මේක කියලා දෙන්න. බුදුහාමුදුරුවෝ බුදුරුවක් මවාගෙන සක්මන් කළා. විනෝදයට නෙමෙයි. කෙන් අදහස් වෙන්නේ මේ පුජ්‍යලයා තුල දෙන්නෙක් හැටියට බෙදුනා. බෙදিলা ආත්ම සංවාදය සිදු කරගත්තා. ඒ ආත්ම සංවාදය ඔබත් සිදු කළ යුතුයි. බෝධිය දැස ඇසතිය නොහෙල බලා සිටියා. ඒ කියන්නේ අවබෝධය, බුද්ධත්වය, එහෙම නැත්නම් මේ නිර්වාණය, අරිහත්ත්වය කියන මෙන්න මේ ඒකීය ධර්මයේ වෙනුවෙන් කැපවීම කරනවා. එකම ධර්මයක් වෙනුවෙන්. දැන් ධර්මය කියන්නේ මෙයයි කියලා අපි හිතාගෙන සිටියට ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් ඔබ අවබෝධය ලබන විට. ඔබ සිතාගෙන ඉන්න දෙයක් නෙවෙන්න පුළුවන්. අවබෝධයක් ඇති කරගත්ත කෙනෙකුට පුරුදු කරන්නට කිසිම දෙයක් නැත. පුරුදු කිරීම තමයි වරද. ඔබේ ඔළුවට මේක අරගෙන බලන්න. පුරුදු කිරීම තමයි වරද. පුරුදු කරන්නට කිසිවක් නැත. ඒක මට තේරුම් කරලා දෙන්න පුළුවන්. මම තේරුම් ගත්තාම ඒක ඇති වැඩක් නැහැ. අකුරු ලේවන්න හුරු කරන ළමයි පිරිසකට උගන්වනවා කියන්නේ ගුරුවරයෙක්. ගුරුවරයා විසින්ම හැම අකුරක්ම ඉස්තිල්ලක් පාපිල්ලක් ඇලපිලි ගුරුවරයා විසින්ම ලිවීම නෙමෙයි. ගුරුවරයා ඒ සංකේතය ලබා දීලා ළමයින්ට ලියන්න පුරුදු කරනවා. ඒ පුරුදු කිරීමෙන් තමයි ළමයි ලිවීම පුරුදු වෙන්නේ. ඉතින් අද ගොඩක් දේශකයන් බැරි වෙන දේ. දේශකයා ඔක්කොම ඇලිපිලි ඉස්පිලි පාපිලි ප්‍රශ්න පිළිතුරු ඔක්කොම ගිහිනවා. ළමයි ප්‍රායෝගික වෙන්නේ නැහැ. හැමදාම හිස්ස බලා සිටිනවා. රංචු රංචු ගහනවා. ඒ තැන් වලට ගිහිල්ලා කට අරන් බලන් ඉන්නවා. අච්චරයි. අවබෝධයට පත් වෙන්නේ නැහැ. එනිසා ඔබට වෙහෙසයි, ඔබට මහන්සේ. නමුත් ඔබ විසින්ම ඒක කල්පනා කර තේරුම් ගන්න මහන්සියෙන් දෝ. පුරුදු කිරීම කිසිවක් නැත. පුරුදු කිරීම තමයි වරද. දැන් කිසිවක් පුරුදු නොකරන කෙනා අරගන්න ඉස්සල්ම කිසිවක්ම එයා පුරුදු කරන්නේ. එයාට මානසික නිදහස නැද්ද කියන්නමට? කිසිවක්ම පුරුදු නොකරන කෙනා. දැන් ඊළඟට අහන්න පුළුවන්, එහෙනම් අපි ගෙදරට වෙලා ඒ ගෙදර ඉන්නේ නිතරම එක එක දේවල් පුරුදු කරගනිමින් පුරුදු කරමින්, එසේද නැද්ද? ගිවල් වල ඉන්නේ පුරුදු කරමින්. මෙතරම් සෑම මිනිසෙකම ජීවිතේ සංකල්ප පුරුදු කරමින්, දෘෂ්ටි පුරුදු කරමින්, වචන පුරුදු කරගෙනමින් ඉන්නේ. ඊළඟට දේශනාවට එනවා, භාවනාවටත් එනවා. ඊළඟට භාවනාවටත් ඇවිල්ලා නැවුම් අලුත් පුරුදු කිරීමකට පටන් ගන්නවා. ඒකනේ අර අපි පැහැදිලි කරන්නේ, මේ ලෝකේ දෘෂ්ටි මාරු කරනවා, ආගම් මාරු කරනවා. මාරු කරනවා මිස දෘෂ්ටි වලින් නිදහස් වෙන්න, මේ සියල්ලකින් නිදහස් වෙන්න මිනිස්සුන්ට හැකියාව ලැබෙන්නේ නැහැ ගොඩක් දෙනෙකුට. ධාම සේවිත ප්‍රඥාවන්ත විශිෂ්ටයන් විතරයි මේ සියල්ලකින් නිදහස් වීම කියන එක ලබන්නේ. එහෙමනම් යමක් පුරුදු කරන කෙනාට නිතර වෙහෙස තියෙනවා, මහන්සිය තියෙනවා. ඇයි යමක් පුරුදු කරනවා? යා කිසිවක් පුරුදු කරන්නේ නැති කෙනාට මහන්සිය නෑ. පුරුදු නොකර ඉන්නේ කෙසේද? පුරුදු නොකර ඉන්න ක්‍රමවේදයක් නැහැ. ඒක හොඳින් ඔබේ හදවතේ ලියා ගන්න. නැත්තම් මේත් පුරුදු නොකර ඉන්න පටන් ගන්නවා ක්‍රමවේදයකට. එතන විශාල හිරවීමක්, මුලාවීමක් ඇති වෙනවා. ඒ මුලාවීම තුළ තමන්ට පීඩනයක් හටගන්නවා. ඒ පීඩනයේ දොස අපිට එවන්න එපා. අපි ඊටාම පැහැදිලිව කියනවා පුරුදු නොකර ඉන්න ක්‍රමවේදයක් නැහැ. සෑම ක්‍රමවේදයක්ම පුරුදු කිරීමක්. හොඳින් ගන්නවා තමන්ගේ හිසට, මනසට, ඔළුවට. සෑම පුරුදු කිරීමක්ම ක්‍රමවේදයක්. සෑම ක්‍රමවේදයක්ම පුරුදු කිරීමක්. යමක් පුරුදු කරමින් ඉන්න කෙනාද විවේකයෙන් ඉන්නේ? කිසිම පුරුදු කරන්නේ නැති කෙනාද විවේකයෙන් සහනෙන් ජීවත් වන්නේ? පුරුදු නොකර ඉන්නේ කෙසේද? පුරුදු නොකර ඉන්නට ක්‍රමවේදයක් නැත. පුරුදු නොකර ඉන්නට ක්‍රමවේදයක් නැත. ගත යුතු ක්‍රියාමාර්ගය, ගමම් මඟ ක්‍රමවේදයක් නැත. එහි යම් දොසක් ඇද්ද ඔබ ඒ පිළිබඳව විමසා මට දැනුවත් කරන්න. මම කියලා අපි කතා කරන්නේ උදාහරණයක් ගෙනාවොත්, අපි දෑත වේගෙන් එකතු කළාම අප්පුඩියක් අහනවා, ගැහුවාම ශබ්දයක් පිට වෙනවා. වේගයෙන් ශබ්ද දිගට මෙනකොට ශබ්ද තරංගයක් බවට පත් වෙනවා. ඒ ශබ්ද තරංග මාලාවට තමයි අපි මම කියලා කියන්නේ. එහෙම නැත්නම් තවත් උදාහරණයක් ගත්තොත්, එක ගිනි පෙරලා රාත්‍රී කාලයේදී වේගෙන් කරකවනවා. කරකවන විට පේන වලල්ල ගිනි. අන්නේ වලල්ලටයි මම කියලා කියන්නේ. හොඳින් තේරුම් ගන්න. දැන් බෙරයකට හෝ වේගෙන් තට්ටු කරන විට ඒක නොනවත්වා තතු කරන විට ඒක ශබ්ද තරංගයක් බවට පත් වෙන නොසිඳ ශබ්දයක් ඇසෙන ආකාරයක් අපිට පේන්න පටන් ගන්නවා. වාහනයේ කැංචිමකින් වේගයෙන් පිස්ටන් ක්‍රියා කරන්න පටන් ගත්තාම පිස්ටන් දෙකක් හෝ හතරක් ඒ වැඩ කරන වේගය තුළ නොසිඳෙන ශබ්දයක් අපිට ඇහෙන්න පටන් ගන්නවා කියන්නේ. නොසිඳ ඇහෙනවනේ නේද? වාහනයකින් රූ කියන ශබ්ද නොසිඳ ඇහෙනවා අපිට. අන්න එවැනි දෙයකට තමයි මම කියලා කියන්නේ. tangent ඒ උදාහරණ ඒක දෙයමයි ගිනි පෙල්ලක් තියෙනවා. ගිනි පෙල්ලක්කට කියන්නේ මම කියලා. මමත්වයේ තියෙන එතන නෙමෙයි. ගිනි පෙල්ලක් වේගෙන් කරකවන විට ගිනි රවුමක් පේන්න පටන් ගන්නවා. ඒ රවුමට තමයි කියන්නේ මම කියලා. දැන් ඒ ග්‍රාම්‍ය වෙන පැහැදිලි වෙන ගම්භීරත්වය ඔබට තේරෙනවද? මම කියන්නේ මැවෙන දෙයකට මිසක් ඇති දෙයකට නෙවෙයි. දැන් අර ගිනි රවුමක් කියලා කියන්නේ ඇති දෙයකටද? ගිනි රවුමක් කියන්නේ ඇති දෙයකට නෙමෙයි, මැවෙන දෙයක් කියන්නේ. පැදෙන්නේ මෑමද දැක්ක. දැන් වාහනයක රූම් කියන දිගට මේ ඇහෙන ශබ්දය මැවෙන දෙයක්. අර ශබ්ද එකිනෙකින් වේගයෙන් නැති වෙන නිසා ඒක කනට මැවෙනව දිගට එකම ශබ්දයක්. ඒ බිඳීමක් නොපිනි එක දිගට එකක් අපිට ඇහෙන පටන් ගන්නවා. අපිට බිඳීම වෙන් වෙන්නේ නැහැ. ඒ තරම් වේගින් එක ක්‍රියාත්මක වෙන නිසා. ඉතින් අපේ මනස ඒ වේගින් මේ සිදුවෙන නිසා, ඒ බිඳීම සිදුවෙන නිසා මෙතන මමෙක් පේන්න පටන් ගන්නවා. දැන් පහන් දැල්ලත් එනවා. විතරම අලුත් වෙවි, ෂය වෙවි, ෂය වෙන වේගින් අලුත් වෙවි, අලුත් වෙන වේගින් ෂය වෙවි පවතිනවා. ඒ පවතින වෙලාවේදී අපිට පේනවා පහන් දැල්ලක් වගේ. මමෙක් හොයන්න බෑ. මිනිස්සු නම් කරන්නේ හැමදේම මමයි කියලා නෙමෙයි නම් කරන්නේ මගේ. මම මා කියන වචනයෙන් කියවෙන්නේ මම. ගේ කියන වචනයෙන් සිද්ධ වෙන්නේ මෙයාට සම්බන්ධ. එයා වාසය කරන එයාට සම්බන්ධ කියන එකයි අදහස් වෙන්නේ. දැන් ශරීරේ වුණත් මම ඇඟිල්ල නොවේ, මගේ ඇඟිල්ල. හදවත වුණත් මම හදවත කියලා කියන්නේ මගේ හදවත. මගේ ඇස, මගේ දිව. ඊට පස්සේ සිතුවිලි පැත්තට ගියාම මගේ සිතුවිලි. මගේ අදහස, ඊළඟට තරහ, මගේ තරහ. ආසාව, මගේ ආසාව. ඉතින් මා විමසන්නේ මම කෝ? මම කොහෙද ඉන්නේ? එහේ මේ ටික කියලා දෙන්න. අය කියලා දෙන්න පුළුවන් හරිය කියලා දුන්නා. අනිත් ටික ඔබ සාකච්ඡා කරනවා. වචනේ යන්න පුළුවන් සීමාවටම ගිහිල්ලා කියලා දීලා තියෙනවා. එයින් එහාට ඔබ සාකච්ඡා කරනවා. මම කෝ? මම කවුද? මම ගැන යම් විග්‍රහයක් කරන්න. මම ගැන කතා කරන්න. මම හඳුන ගන්න. ඔබේ මම ගැන කියන්නේ මා මේ ඉන්න දේශකයා ගැන නෙමෙයි. මම කියන්නේ ඔබේ මම. ඔබේ මම ඔබ හඳුන ගන්න. කාටද මම කියලා මා කතා කරන්නේ? ඔහු ගැන විග්‍රහයක් කරන්න. ඔහු ගැන යම එක වාක්‍යයක් හදාගන්න කියන්න. විශිෂ්ටින් කුලස මම ගැන හොයාගන්න බැරි නම් ඒක දැනීම ආකාරයෙන් හොයාගන්න තියෙන්නේ වේදනාව ගෙන දෙන්නේ මමයි. අපිට ලෙඩක් හොයාගන්න කොහොමද මේක ලෙඩක් කියලා? පීඩාව ගෙන දෙන්නේ රෝගයයි. ඒ කියන්නේ අපි ලෙඩ හොයාගන්න. එතකොට මට ලෙඩක් අසනීපයක් කියලා මම ඒකට බෙහෙත් ගන්නවා. පීඩාව ඇඟිපතේ අමාරු. එහෙම නැත්නම් අතේ රුදාව, කකුලේ රුදාව, කොන්දේ කැක්කුම, ඔළුවේ කැක්කුම. පීඩාව ගෙන දෙන්නේ මද්ද රෝගයයි. අපේ අධ්‍යාත්මය තුලත් අපිට බර, පීඩාව, කනස්සල්ල, ශෝකය, සංවේගය, කම්පන ඇති කරවන්නේ මමයි. ඒ කම්පන ඇති කරන තැන් ස්වභාවය. බාහිර ලෝකයේ ප්‍රශ්න නැත. සියල්ලක්ම මනෝ භාරය තුල, මනස තුල ගොඩනැගී නිර්මාණය වී ඇත. මම ගැන සොයන එකද අපහසු, මගේ කියන දේවල් ගැන සොයන එකද අපහසු? අපහසු මගේ කියන දේවල් ගැන සොයන එක නෙමෙයි. මම ගැන සොයන එකයි අපහසු. තමන්ගේ මම, තම තමන්ගේ මම ගැන හොයන එකයි අපහසු. තමන් විවේචනය කරගන්න එකද පහසු, අනුන් විවේචනය කරන එකද පහසු? ආමලෙහිසි සන්තෝෂෙන් කරනවා මොකද්ද? අනුන් විවේචනය. තමන් විවේචනය කරගන්න එක හරිම අපහසු දෙයක්. ඒ කියන්නේ තමන් විවේචනය කරගන්නවා කියලා කියන කෙහි කිතාම දාර්ශනික දෙයක් තියෙනවා. සාමාන්‍යයෙන් කරන විවේචනයක් නෙමෙයි. තමන් යම් විනිශ්චයකට භාජනය කරගෙන තමන් මේ හරි වැරදි දෙකෙන් නිදහස් වීම, හරි බුද්ධලෙක් වීම නෙමෙයි. අපි සමහර වෙලාවට තමන් විවේචනය කරන තමන්ට හරි කෙනෙක් වෙන්න කියනවා. හරි කෙනෙක් වෙන්න ඕනේ නැහැ. හරි කෙනෙක් වෙන්න යන අය ගොඩාක් වැරදි වැඩ කරන්න පුළුවන්. හරි කෙනෙක් වෙන්න යන අය හරි වේදනා විඳින්න පුළුවන්. මොකද මං හරි කෙනෙක් වෙන්න ගියා, මේ මිනිස්සයා මට වැරදි කියලා කිව්වා. ඒක නිසා හරි කෙනෙක් වෙන්න අවශ්‍ය නැහැ. ලෝකෙ හැමෝම උත්සාහ කරන්නේ ඔය හරි කෙනෙක් වෙන්න. කිසි කෙනෙක් උත්සාහ කරනවද මම වැරදි කෙනෙක් වෙන්න ඕන කියලා? නෑ, හරි කෙනෙක් වෙන්න උත්සාහ කරන්නේ. එයාට හරි කියලා හිතුණු, එයාගේ සංස්කෘතිය තුළින්, එයාගේ ආගම තුළින්, එයාගේ සංකල්පය තුළින්, එයාගේ වටපිටාව තුළින් එයාට නිර්මාණය වෙච්ච හරි කෙනා එයා හදන්න හදනවා. මේ හරි වැරදි දෙකෙන් නිදහස් වෙන කෙනා තමයි ලෞතර බුදු කෙනෙක් ළඟ හරි කෙනෙක් බවට පත් වෙන්නේ. හරි වැරදි දෙකෙන් නිදහස් වෙන්න කම්ම බෑ අපිට සංඥාවෙන් නිදහස් වෙන්න. සංඥා වැඩ කරනවාමයි හරි වැරදි දෙක ඔස්සේ. ත කෙනෙක් කියන්න පුළුවන් ඒක හරි නෑනේ. ඔව් හරි නෑ. හැබැයි ඒ වගේම වැරදිත් නෑනේ. හරි වැරදි දෙකෙන්ම නිදහස් වුණාම කෙනෙක් කියන්න පුළුවන් ඒක හරි නෑනේ හාමුදුරනේ. ඔව් හරි නෑ. ඒක හැබැයි වැරදිත් නෑනේ. එතකොට හරි කියන්නේ මොනවද? වැරදි කියන්නේ මොනවද? අවුනේ එක්ක තමන් හදාගත්ත දෙයක්, එක්ක ලෝකෙ විසින් පනෝක දෙයක්. මේ හරි වැරදි දෙක ඉක්ම වූ කෙනාට ලෝකයා විසින් පනවන හරි වැරදි දෙකට තොර වූ ආත්ම සංවේදී දහමක් කියන එකක් ආරම්භ වෙනවා. අන්න එතනින් එයාට ලෝකයේ නිතතින් ස්වභාවික තත්වාකාරයකව හරි සහ වැරදි කියන කර්ම දෙක හේතු පටන් ගන්නවා. දැවෙන, පිච්චෙන, ගිනි ගන්න කර්ම වලින් වැළකීලා මනසද සිසිල සෝය සහනය දනවන කර්ම වල යෙදීම කියන එක සිද්ධ වෙනවා. තමන්ගේ නුවණ, තමන්ගේ මනස වේදනාවන් වලින් තොරව, පිච්චීම් වලින් තොරව පවත්වා ගන්න දර්ශනයක පවත්වා ගන්න කටයුතු කරනවා. කිසිදු බලපෑමක් නැහැ, ස්වභාවිකයි. ගහක පිපෙන මලක් වාගේ, අහසේ පාවෙන වනාකුළු වාගේ. බිමට අදහැලෙන වැස්සක් වාගේ, ගලා යන ගඟක් වාගේ, ඒක ස්වභාවිකයි. හමා යන සුළඟක් වාගේ. පුජ්‍යලයක් නැහැ, පුජ්‍යල අයිතියක් දීලා නැහැ. දැන් ඔබේ සිතවිල්ලට ඔබ පුජ්‍යල අයිතියක් දීලා, ඒක වේදනා. දැන් මෙතන ඉස්සරහා වාහන ගණනාවක්ම පොලිමට නතර කරලා තියෙනවා. බලන්න ඔබට එළියට බැස්සහම ඔබට වේදනා හටගන්නේ ඔබේ වාහනය පිළිබඳව. වෙනත් වාහනයක් පිළිබඳව ඔබට හටගන්නේ නැහැ. වාහනයකින් ආපු නැති අයට මෙතන තියෙන කිසිම වාහනයක් පිළිබඳව පීඩාවකුත් නැහැ. අයිතිය මතයි මේ වේදනාව හටගන්නේ. ඔබේ සිතුවිල්ලට ඔබ ලබා දුන්නොත් අයිතියක්, මොකද වෙන්නේ? අර වාහන ගැන වේදනාව හට ගන්නවා වගේම තමන් දුන්නු දෘෂ්ටියට අනුව, සංකල්පයට අනුව තමන්ට වේදනාව හට ගන්නවා. එහෙමනම් ඔබ සිතුවිල්ලට අයිතියක් දෙනවා, මම කියලා කෙනෙක් නිර්මාණය කරගන්නවා. ඒ අයිතින් තුල ලෝභ, ද්වේෂ, මෝහ, සුඛ, දුක්ඛ, උපේක්ෂා බෙදා ගන්නවා. මේ සියල්ලම අවිචා පත්‍ය සංකාර, අවිද්‍යාවෙන් රැස් වෙන දේවල්, සකස් වෙන දේවල්. විද්‍යාවක් නැහැ. හැබැයි ඔබට මට දැනෙනවානේ. ඔව් දැනෙනවා. ඇයි? අවිද්‍යාව නිසා. අවිද්‍යාව නිසා ඔබට ඒක එහෙම දැනෙනවා. අවිද්‍යාව නිසා තමයි අපි ඉඩම කඩමට අයිතියක් කියන්නේ. අවිද්‍යාව නිසා තමයි මට ජාතියක් තියෙනවායි කියලා කියන්නේ. අවිද්‍යාව නිසා තමයි මට ආගමක් තියෙනවායි කියලා කියන්නේ. අවිද්‍යාව නිසා තමයි මට රටක් තියෙනවායි කියන්නේ. මන් දන්නේ මට නම් රටක් නෑ. කොයි රටත් එක වගේ. එක වගේ කියන්නේ මහ පොළොවේ පස් තියෙන්නේ. හැම රටේම තියෙන්නේ මහ පොළොවේ පස් තියෙන්නේ. ඒකවත් යන්නේ සංස්කෘතික වෙනම බලපෑමක් තියෙනවා කියලා නම් හැඟෙනවා. මෙහෙදි තියෙන ගෞරවය වෙන රටකදී නැහැ කියලා ඒක පේනවා. ඒ පුජ්‍යල දෝෂ. ඒක රටක දෝෂෙ නෙමෙයි, ඒක රටේ වාසය කරන පුජ්‍යලගේ දෝෂ. නමුත් එහෙම රටක් කියලා එකක් නැහැ කාටවත් ලෝකේ. මේ මහ පොළොවට දීපු නාම මාත්‍රයක්. පුජ්‍යලයට දීපු නාම මාත්‍රයක්, විවාහාරිකත්වයක් පමණයි. ඒව තුල අනවශ්‍ය වේදනා හදා ගන්න උත්සාහ කරනවා. අපි ශ්‍රී ලාංකිකයෝ, අපි ඉන්දියානෝ, අපි පකිස්තානෝ, අපි ඉංග්‍රීසි, බ්ලන්දේසි කියලා ඔය හදාගත්තා. ඒව තුල වේදනා. අපි බෞද්ධයෝ, අපි කතෝලිකයෝ, අපි මුස්ලිම්, අපි හින්දු කියලා වේදනා හදාගන්න. මේ මොනවද? මේ තමයි සංඥා, මේ තමයි අවිද්‍යා පත්‍ය සංඛාර. ඒ හැම දෙයකින්ම මිනිසාගේ මිනිස්කම වැසී දෘෂ්ටි සංකල්ප ඉස්මතු වී ඒවා මත තව තවත් මලකඩ තට්ටු පිටින් බැඳෙනවා. ලෝභ, ද්වේෂ, මෝහ පසෙ මේ මිනිස්සු මුලාවෙන් මුලාවට ගමන් කරනවා පීඩාවෙන් ජීවත්. ඔබ ඔබෙන් විමසිය යුත්තේ මගේ ආගම කුමක්ද කියලා නෙමෙයි, මං සතුටෙන්ද දුකින්ද. ඔබ අනිත් කෙනා ළඟට ගියාම ඔබේ ආගම කුමක්ද කියලා නෙමෙයි ඔබ විමසිය යුත්තේ, ඔබ සතුටෙන්ද දුකින්ද. එයා දුකින් නම් එයාගේ ආගම හොඳ නෑ. එයා සතුටින් නම් එයාගේ ආගම හොඳයි. කාට මොනවා වුණත් කාට කොහෙන් හරි හොඳ ආගමක් හම් වෙලා තියෙන එකයි ඔබ සතුටින් ඉන්නේ. පාපේ අඩු පින වැඩි කෙනාට සතුටින් ඉන්න පුළුවන්. පින වැඩි නම් එයාට තව පොඩි පොඩි අඩුපාඩු කන් දෙක තුනක් වැටුණත් ඒක දැනෙන්නේ නැහැ. කියන්නේ කැලෙන් ගඟට උණු වතුර කෝප්පයක් හීටර එකක් ගහලා ගිනිල දැම්මම වැඩන්නේ නැහැ. කැලෙන් ගඟ රත් වෙන හත් වෙන්නේ නැහැ. විශාල පුණ්‍ය බලයක් හටගත්තහම පාප ධර්මයක් වැටුණත් මොනම හරි වේදිකකින් ඒක දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඒ ලෝදිය වගේ ගිනි කඳු පුපුරන තැනකට ගිහිල්ලා අයිස් කැට ලොරියක් හැලුවත් වැඩක් තියෙනවා. ඒක දැනනවද? ඒක නෙවෙයි නෙවෙන්නේ නැහැ. ඉතින් පාපේ වැඩි කෙනාට පිනෙන් පොඩ්ඩක් වැඩුණත් වැඩකුත් නැහැ. පින වැඩි කෙනාට පාපයෙන් ටිකක් වැඩුණත් වැඩකුත් නැහැ. හැබැයි දිගින් දිගට වැටුනොත් එහෙම ඒක එහෙම වෙන්න පුළුවන්. පින කියන්නේ කවුරුවත් දෙන දෙයක් නෙමෙයි. පින් ඇති වෙන්නේ තමන්ගේ හිතේ. ක්‍රියාවේ නෙමෙයි. ක්‍රියාව වැදගත් නැහැ. ක්‍රියාව බුදුරජාණන් වහන්සේ මායින් කළේම නැහැ. චේතනාහම් භික්කවේ කම්මම්මදා. මගේ කර්මය චේතනාව මිසක් ක්‍රියාව නොවේ. හොඳ විදියට ප්‍රේණ ක්‍රියාව හෝ නරක විදියට ප්‍රේණ ක්‍රියාව නේ චේතනා. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකයි වැදගත්. ඒ චේතනා පිරිසුදු කෙනාට හිතේ කිසිම ප්‍රශ්නයක් නැහැ. චේතනාව අපිරිසුදු නම් තමයි ඔක්කොම ප්‍රශ්න තියෙන්නේ. තමන් අධ්‍යාත්මය තුළ ජීවත්වන ස්වභාවය තුළ ඒ චේතනාවම තමයි පදනම් වෙන්නේ. මේ චේතනාව ඉක්මවන්න ඕන. චේතනාව දිය කර හරින්න ඕන. චේතනා කර්ම සැකසෙන්නේ ආර්ය ධර්මයේ ප්‍රකට කරගන්න කෙනෙකුට. මුල් හරියේදී චේතනාව කාන්තේට වැටෙන්නේ. දියුණු වෙච්ච කෙනෙකුට චේතනාවෙන් සම්පූර්ණ චේතනාව පහළ වෙන්නේ. මේ මොහොතේ ග්‍රහණය කරලා තියෙන චේතනාව අතහරින්න. දෘෂ්ටිය සංකල්පය මේ මොහොතේ ග්‍රහණය කරලා තියෙන එක අතහරින්න. හේතුවක් දක්වා අතහරින්න එපා. එහුණුත් හේතුව මතක තියෙනවා. හේතු නොදක්වා අතහරින්න. උදාහරණයක් කියන්න. මුලක් දෙයක් කාලා කියලා ගහගෙන යන්න මේ පාරේ. ආයේ පිළිවඳ මොකද හේතුවක් නැහැ. ඒ ගැන මතකුත් නැහැ. හේතු නොදක්වා Tamanta අනවශ්‍ය කොටස කියලා ගහන ගියා. ටොපියක් කන විට ටොපි කොලේ වීසි කරන්නේ හේතු නොදක්වා. ඒක කිසිම හේතුවක් ගන්න දෙයක් නෑ. අන්න ඒ වාගේ හේතු නොදක්වා අතහැරීමක් තමයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දුන්නේ. හේතු නොදක්වා අතහරින්න. මේක නරකයි කියලා අතහැරියොත් ආයි අර හේතු වෙනුවට වෙනින් හේතුවක් හැදිලා වෙනින් ඵලයක් ආයි ඉතුරු වෙනවා. සංශෝධනය කළොත් ඒ එක හේතු කොටසක් තියාගෙන තව හේතු කොටසක් අත්හැරලා මේක හේතු නොදක්වා ඉතිරි නැතුව අතහැරීම. එතන පාලනය කරන්න දෙයක්, එතන කරන්න දෙයක්, මෙහෙවන්න දෙයක් එවිට නැහැ. හේතුවක් දක්වන්න ගියොත් තමයි එතන තර්කයක් හටගන්නේ. එතන තර්ක විතර්ක නැහැ. හේතු නොදක්වා අතහරින නිසා මේ ඉන්න සියලු දෙනාම සතර ආයෙ නිදහස් වෙන්න ඉන්න අයද, එහෙම නැත්තම් ටිකක් අහගෙන ඉඳලා ඔහේ යනවද? අනිවාර්යෙන්ම මම මේකෙන් නිදහස් වෙන්න ඕන. මං හිතෙන් නිදහස් වෙන්න ඕන. මේ වද දෙන එකෙන් නිදහස් වෙන්න ඕන. අර එක අපේ ගුරු මහත්මයා කිව්වා, මම මෙච්චර කාලයක් හෙව්ව මොකාද මේ ඇතුලේ ඉඳගෙන මට වද දෙන්නේ කියලා. අන්න එහෙම තමයි හිතන්න ඕන. සාමාන්‍ය සරල වචනය, ඇත්තටම අපි හිතන විදිය, මොකාද මට මේ වද දෙන්නේ? ඒකනේ ප්‍රශ්නේ. ඇත්තටම බලන්න, ඔබට වද දෙන කවුරුත් නැත්නම් ඔබ ළඟ ලොකු දියුණුවක් ඇති වෙලා ඇති. හැබැයි වද දෙන කෙනෙක් ඉන්නවා. ඉන්නවනම් ඒ කවුද? මට අවශ්‍යයි අන්න එයාගේ නිදහස. මමත්වය මහා ලෝකේ ඉන්න ප්‍රබලම වදකයා. පුදුම විදියට ඔබ හිංසාවට, පීඩාවට, වේදනාවට ලක් කරන්නේ මමත්වය. ති මමත්වය පුළුවන් තරම් ලෝකයෙන් පීඩා නොලබන විදියට මමත්වය රැක ගන්න අපි බලමු. ඒක හරියට අර තුවාලයක් පරිස්සම් කරනවා වගේ වැඩක්. කොච්චර හොඳින් තුවාලයක් පරිස්සම් කරත් කොයි වෙලාවෙ හරි ඉද්දෙන ස්වභාවය තියෙනවා. ඒ නිසා මමත්වයේ හොඳින් රැකගන්න එක නෙමෙයි වැදගත්, මමත්වයේ නැති කරන එක. මමත්වයේ නැති කරන එක. තමන්ගේ මමත්වයම හොයන්න. ඒකයි වැදගත්. අපි අනුන්ගේ ගෙවල් දිහා බල බල ඉන්නේ නැහනේ. අපි අපේ ගේ අපි කැමති විදියට ලස්සනට හදා ගන්නවා. ඒ වගේ මට අනුන්ගේ මනස් අනුන්ගේ දේශනා ඒ වැඩක් නැහැ. මට මොන දේශනාවෙන් කොතනින් හරි එකක් අරගෙන මට මගේ මනස නිරවුල් කර ගන්න ඕන, හදා ගන්න. මේ දෘෂ්ටිය වරක බුදුහාමුදුරු පෙන්වන දැලක් වගේ කියනවා. යම් දෘෂ්ටියක් ඇති වුණාම ඒක දැලක් වගේ වෙලා ගන්නවා ඒ මනුෂ්‍යයා. දැන් මේ ආත්ම දෘෂ්ටිය ඒක වෙලා ගත්තා. ඒ ආත්ම දෘෂ්ටිය එක් එක් තවත් දෘෂ්ටි දහස් ගානක් තුල ප්‍රවේදනය වෙලා ගමන් කරනවා. ඒවට කියනවා අපි ඔය කෙලෙස් 1500ක් විතර නම් කරලා තියෙන ඒවා. ඒ 1500කින් කුමක හරි දෙයක අර මමත්වයේ දෘෂ්ටිය රඳවෙන්න පුළුවන්. උද්දච්චකම තුල රැඳෙන්න පුළුවන්. ලෝභය තුල රැඳෙන්න පුළුවන්. ද්වේෂය තුල රැඳෙන්න පුළුවන්. මෝහය තුල රැඳෙන්න පුළුවන්. මානය තුල රැඳෙන්න පුළුවන්. ඊර්ෂ්‍යාව තුල රැඳෙන්න පුළුවන්. ක්‍රෝධය තුල රැඳෙන්න පුළුවන්. ඒ කුමන හෝ දෘෂ්ටියක් තිබුණහම ඒ දෘෂ්ටිය තුල එයා වෙලා ගන්නවා. සද්දෘෂ්ටි විසුද්ධියක් ඇති වෙනවා. තමන්ගේ දෘෂ්ටි පිරිසුදු කරගන්නවා. මේ මොහොතේ මගේ දෘෂ්ටි මොකක්ද? මම පෞද්ගලිකව බලන මගේ දෘෂ්ටි මොකක්ද? මට ධර්ම දේශනාවක් කරනවයි කියන දෘෂ්ටියක්වත් නැහැ. ඒ නිසා මට එළියට බහලා යන්න වුණාම එළියට ගිහලා නවමක් ගිහිල්ලා එනවා. නැත්තම් වෙන අයට මම දැන් ලොකු වැඩක් කරන්න දේශකයෙක් ඉන්නේ. සෑහෙන සම්භාවනීය පිරිසක් ඇවිල්ලා ඉන්නවා. මෙතන නීතිඥවරු ඉන්නවා, මහාචාර්යවරු ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, ලෝකෙ පිළිගත්තා ඉන්නවා කියලා. හරි සීරියස් කේස් එකක් වෙන්න ඕන මේක. එහෙම එකක් නැහැ. එහෙම එකක් නැහැ. ඒ නොපිළිගැනීමක්වත් පිළිගැනීමක්වත් නැහැ. ඒ මොකක්වත් නැහැ. සෑහළු. ඊළඟට මම අද මේව කියන්න ඕන මෙහෙම. ඒව දේවල් නැහැ. සියල්ල මිනිස්සුයෝ කරන කියන දේ තුල තියෙනවා. මොනතලයේ සිටියත් ඒ සියලු දෙනාටම ක්‍රියාත්මක වෙන්නේ එකම ස්වરૂපයේ මානසික ස්වභාවය සමුදාය. ඒක වෙනස් වෙන්නේ. කාටත් තියෙන එක වගේ මනසක්. ආගම, ජාතිය, වර්ගය, කුලය, ගෝත්‍රය, තත්ත්වය, නිලය මොනවා වෙනස් වුණත් මනස එකයි. මෙයාට උසස් මමත්වයක්, මෙයාට පහත් මමත්වයක්, මෙයාට වෛද්‍යවරයෙක්ගේ මමත්වයක්, මෙයාට නීතිඥයෙක්ගේ මමත්වයක් කියලා කිව එකක් නැහැ. මෙයාට තියෙන මහාචාර්ය මමත්වයක්. එහෙම එකක් නැහැ. මමත්වේ මමත්වෙන් තමයි. මමත්වයේ ස්වરૂපය තමයි නැති දේම ඇතිකොට සංඥා ගැනීම අවිද්‍යාපච්චය සංඛාර. ගිනි වලල්ල වේගයෙන් කැරකෙනවා, ඒ කැරකෙන වේගය තුළ ගිනි වලල්ල දකින්නවා. ඒ වලල්ල වලල්ලක් හැටියට පිළිගන්නවා. වේගයෙන් සිතුවිලි ධාරාවක් ගලාගෙන යනවා, චේතනා සමුදායක් පහළ වෙනවා. ඒ චේතනා සමුදාය තුළ මේ මම ඇයි රූපය ස්පර්ශ වෙන තැන මෙන්න මම කියන ඡන්දය. කනයි ශබ්දය ස්පර්ශ වෙන තැන මෙන්න මම. නාසයයි ගන්ධය ස්පර්ශ වෙන තැන මෙන්න මම. දිවයි රසයයි ස්පර්ශ වෙන තැන මෙන්න මම. ගතයි ස්පර්ශ වන දේවලු ස්පර්ශ වෙන විට මෙන්න මම. සිතයි සිතුවිලි ස්පර්ශ වෙන තැන හදවතයි මෙන්න මම. දැන් මේවා තුල මමෙක් නැහැ කියන සංකල්පයට ඇවිල්ලා කෙනෙක් ජීවත් වුණාට මමෙක් නැති වෙයිද? එහෙම නැති වෙන්නේ නැහැ. එතන මමෙක් නැහැ කියලා හිතුවට මමෙක් නැති වෙන්නේ නැහැ. මම නැති කරගන්න ඕන. මම නැති කරගන්නට නම් තමන්ගේ ප්‍රඥාව නැමැති පහන ආලෝකයෙන් දන්වන්න. ප්‍රඥාව නැමැති ආලෝකය පාන දන්නා මේ සිතිවිලි අතර ඇති අවිද්‍යාත්මක සංස්කාරය වෙත නතර වෙනවා. අවිද්‍යාත්මක සංස්කාරය අවසාන වශයෙන් මුලින්ම උගුලා දැමුවාට පස්සේ එයාට පහළ වෙන සුවිශේෂී ඇස සම්‍යක් ඇස. මාසයස මනස ප්‍රඥාස විද්‍යාස සම්‍යක්ස ඒ සම්‍යක්ස පහළ කරගන්න. දැන් බලන්න ඔබ බලන්නේ මේ ලෝකයේ දිහා සම්‍යක්සකින්ද කියලා? නෑ, අවිද්‍යාත්මක සකසාගත් පුජ්‍යල ඇසකින් නෙමෙයි. පුජ්‍යල සංවේදීතාවයක් නොවේද ඔබට ඔයට තියෙන්නේ? විශ්වීය සංවේදීතාවයක් නෙමෙයි, පුජ්‍යල සංවේදීතාවයක්. ඔබ මාරු වෙන්න ඕන. කොතනටද? අර විශ්වීය ඇසට. පුජ්‍යල ඇසෙ පුජ්‍යල සංවේදීතාවයෙන් විශ්වීය සංවේදීතාවයට ඔබ එන්න ඕන. පුජ්‍යලේ කැටියද නෙමෙයි ලෝකයට බැසගන්නේ මේ විශ්වීය ධර්මය ඇති කරගත්ත තැනත්තා. පුජ්‍යලේ කැටියට බැසගත්තාම හරි ගැටලු, හරි ප්‍රශ්න, හරි වේදනාව. නින්දාව ආවා, මට නින්දා කළා. ප්‍රශංසාව හා මාව ප්‍රශංසා කළා, මට හරි සන්තෝෂයි. මාන නින්දා අපේක්ෂා කරන කෙනෙක්වත් ප්‍රශංසා අපේක්ෂා කරන කෙනෙක්වත් නෙවෙයි. මේ ධර්මයේ පිළිගන්න අය පිළිගන්නේත්වා, නොපිළිගන්න අය නොපිළිගන්නේත්වා. ආයි නොපිළිගන්න අයට පිළිගන්නට අවශ්‍ය කාලෙදී පිළිගනිත්වා, පිළිගන්න අය ආයි නොපිළිගන්න දවසක නොපිළිගනිත්වා. ඒක මගේ ප්‍රශ්නයක් නෙවෙයි, ඒ දෙකම ඔබේ ප්‍රශ්න. මම මේ ඇත්ත කතා කරනව නෙමෙයි, බොරුවක් කතා කරනවත් නෙමෙයි. මේ සමස්ත විඥාන පද්ධතියේම තියෙන ලක්ෂණය ඇත්ත හා බොරු අතර ඇති වෙන පැටලෙල්ල පැහැදිලි කිරීමක් පමණයි. ඇත්තක් හෝ බොරුවක් හෝ නෙමෙයි, මේ ඇත්ත බොරු අතර අපි පැටලෙන පටලැවිල්ල. නිදහසක් නෑ ඔළුවට. ඇයි ඇත්ත හා බොරු අතර පටලැවෙනවා? දැන් විමසා බලන්න, ඔබ වාඩි වෙලා ඉන්නේ කොතනද? කුමක් මතද? වාඩි වෙලා ඉන්නේ පුටුව මත. කුමන දිසාවක් බලාගෙනද? කුමන දිසාවක දර්ශනය වෙනවද? කුමන දිසාවක් නොපෙනී පවතිනවද? ඒ ටික ඔන්න තේරුම් ගන්නවා මම වාඩි වෙලා ඉන්නේ කොතනද කියලා. ඊළඟට අධ්‍යාත්මික වශයෙන් බලන්න, ඔබ වාඩි වෙලා ඉන්නේ කොතනද? ඔබට පේන ටික මොකක්ද? නොපෙනෙන ටික මොකක්ද කියලා බලන්න. ඔබ අධ්‍යාත්මික වාඩි වී සිටින්නේ කොතනද? හොඳට බලන්න. ඉක්මනින් වෙනස් වෙන්න ඕන. එකම කර්ණක, එකම ස්වභාවයක, එකම නිශ්චලත්වයේ කෙළඹගෙන ඉන්නේ නැතුව හැමතිස්සෙම මානසික ස්වභාවල් අපි පසු කරගන්න ඕන. ඔබ බලන්න, අධ්‍යාත්මිකෝ මේ මොහොතේ ඔබ වැඩ ඉන්නේ වාඩි වී සිටින්නේ කොහෙද? ඒ තුල පෙනෙන ආදේ කුමක්ද? නොපෙනෙන ආදේ කුමක්ද? නිහඬ බව තරම් ලස්සන බණ දේශනයක් අනුශාසනයක් වෙන කොහෙවත් නැහැ. නිහන බව නිහඬවම පවතිනවා. එහෙ ඔබ නැත්තම් මම, එහෙම නැත්තම් අප හඬක තර්කයක සිටිනවා. ඇයි මේ හඬ නිහඬ වන්නට? මේ හඬ නිහඬ වන්නට නිහඬ බව නිහඬවම තේරුම් ගන්න ඕන. එක ශබ්දයකින් තේරුම් ගන්න බෑ. නිහඬ බව තිබෙන්නේ නිහඬ වූ විට. නමුත් ඔබ නිහඬ වන්නේ ශබ්දයක් සමග. ඔබ නිහඬ බව ඇති කරගන්නා වූ දෙයක්. ඔබේ නිහඬ බව පුච්චලත්වයේ නිහඬ බවක්. අන්න ඒ නිසා තමයි නිහඬ බව ඔබ තුල ඇති නොවන්නේ. පුච්චලත්වය තුලින් නිහඬ නොවන්න ඇති කරගන්නා වූ නිහඬ බවක් කරනු ගන්න. නිහඬ බව නිහඬවමයි පවතින්නේ. ඒට කිසිදු දැනුමක් අවශ්‍ය නැහැ. කිසිදු කැපකිරීමක් පුහුණුවක් ඒට අවශ්‍ය නැහැ. මනාකොට ඥානනය කිරීම පමණයි. මනාකොට ධර්මයේ තුල පිහිටීම පමණයි කළ යුත්තේ. ධර්මයේ තුල තමන්ගේ ඥානය, මනස, ගුණය, ආත්මය පිහිටවනවා. ධර්මයේ තුල පිහිටෙව්වහම ආත්මයක් කියලා දෙයක් ඉන්නේ නැහැ. නමුත් තමන්ගේ ආත්මයක් නොවන ස්වභාවයයි ඊළඟට ආත්මය. ඒ නිසා අනාත්ම. ධර්මය මෙයයි කියා ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. ධර්මය මෙයයි කිව්වොත් ඒක සංඥාව. ධර්මය මෙය හෝ එය නොවේ. එයයි ධර්මය. ධර්මය ඒකීය ධර්මතාවයක් නොවේ. ඒ නිසා කිසිවක එළඹ ගැනීමෙන් ඇති ඵලක් නැහැ. හැම වෙනසක්ම ඔබේ අධ්‍යාත්මය තුළ ඔබම ඇති කරගන්න ජීවිතය තුළ ලෝකයේ තුළ ඔබ පුරුදු වන්න ඔබේ මනසට ස්වභාවිකව වෙනස් වෙන්නට ඉඩ හරි. ස්වභාවිකව වෙනස් වෙන්නට මේ මනසට ඉඩ හැරියොත් මේ මනස නතර වෙන්නේ රහත් වෙලා. ඔබ ස්වභාවිකවයෙන් එක වෙනස් වෙන්න ඉඩ නොදී ඔබ විසින් ඔබ වෙනස් කරන. මේ මානසික ස්වභාවය තමයි යමක් නරකයි කියලා ගත්තොත් ඒ නරක දේවල්ම දිගින් දිගට එනවා. යමක් හොඳයි කියලා ගත්තොත් ඒ හොඳයි කියලා ගත්ත දේම දිගින් දිගට එනවා. ආයෙත් ඔබ නරකයි කියලා ගත්තද ආයෙත් ඔබ හොඳයි කියනවා. ආයෙ ඔබ හොඳයි කියලා ගත්තද ආයෙ ඔබම නරකයි කියනවා. හොඳ වශයෙන්වත් නරක වශයෙන්වත් මධ්‍යස්ථ වශයෙන්වත් අපි ගන්නේ නැත්තම් කිසි දෙයක් අපිට කිසි දෙයක් වෙන්නේ නැහැ. ඒ පෙනුණත් ඒ ඇහුණත් ඒ දැනුණත් ඒ ලෝකේ තියෙන දේවල් ඒ තැන්වලම ඒව පවතිනවා. ඒව අපේ සංඥා සංස්කාර ධර්ම බවට පත්වන්නේ. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඔබ පිණ්ඩපාත වැඩිවම ඒ තියෙන දේවල් තියෙන තැන්වලම තියලා ඉන්න කිව්වා. ඒ වේදනා සංඥා සංස්කාර වශයෙන් තියාගන්න අවශ්‍ය නැහැ කිව්වා. ඒ සිතුවිලි ප්‍රශ්නයක් නෑ. ඒවා අපිට ප්‍රශ්නයක් නොවන දේවල් නෑ. ඒවා අපිට ප්‍රශ්නයක් නෙමෙයි. දැන් මේ පාරම පාරක් තියෙනවා. පාරේ මිනිස්සු දහස් ගානක් ගමන් කරයි. ඉතින් අපිට ප්‍රශ්නයක්ද? අපිට ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ගැටලුවක් බවට පත් වෙන්නේ ඒ මමත්වේ බැඳගත් කල්හි පමණයි. මමත්වයක් නොමැති තැනින් අවදි වූවාට පසුව මුලාවෙන් තොරව මේ ඉන්ද්‍රිය පරිහරණය සිද්ධ වෙනවා. ඒ නිසා වේදනාවල් වල අන්තගාමීත්වයක් පීඩනයක් නැත. තමන්ට ඒ සෝය තියෙනවා නම් තමන්ගේ ඒ සෝය විඳින්න. අවේදීත සෝය විඳින්න. වේදනාවක් නැති සෝය විඳින්න. ඊට එහා දෙයක් ආයි හොයන්නත් නැහැ. වේදනාවක් නැත්තම් ගැටලුවක් නැත්තම් ආයි දෙයක් හොයන්න නැහැ. සොයන්න යෑමෙන් රැස් වෙනවා නිසා අස් වෙන්නේ නැහැ. දුවන එකෙන් වෙහෙස වෙනවා නිසා වෙහෙස නෙමෙන්නේ නැහනේ. එක පැත්තකට දුවන් එපා කිව්වහම ආයි ගමන් මඟ වෙනස් කරලා වෙනත් පැත්තකට දුවන ගතියක් තියෙන්නේ. අපි නතර විය යුතුයි. පුජ්‍යලේක හැටියට නොවේ පුජ්‍යලත්වයෙන් නතර විය යුතුයි. ඔබට තේරෙනවද මං කියන දේ? දැන් අපි ගමනක් යනකොට දැන් ඇවිදගෙන යනවා නතර වෙන්න කියලා කියනවා. එතකොට ඔබ නතර වෙනවා. කවුරු හැටියටද නතර වෙන්නේ? පුජ්‍යලේ හැටියට. එවැනි ගමනක්වත් එවැනි නතර වීමක්වත් නෙමෙයි, පුජ්‍යලත්වයේ තුල ඔබ දුවගෙන යන ගමනක් තියෙනනේ. පුජ්‍යලේ හැටියට දුවනවා. පුජ්‍යලත්වයෙන් නතර වෙන්න, පුජ්‍යලේ හැටියට නතර වෙනවනේ. පුජ්‍යලත්වයෙන් නතර වෙන්න ඔබට තේරුණාද? හොඳින් ඥානනය කරගන්න. තේරෙන්නේ නැති කරුණු 1000ක් අහුවත් වැඩක් නැහැ. පුජ්‍යලේ හැටියට නතර වීම සහ පුජ්‍යලත්වයෙන් නතර වීම. පුජ්‍යලේ හැටියට දුවගෙන යන ගමනින් නතර වීම. පුජ්‍යලේ හැටියට දූගෙන යන ගමනේ නතර වුණාම එතන පුජ්‍යලයක් ඉන්නවද? පුජ්‍යලත්වයෙන් නතර වීමයි අපි කරේ. ඒකට පුජ්‍යලත්වය තමයි දිවීම කියන්නේ. නතර වීම කියන්නේ පුජ්‍යලත්වයෙන් තොර වූ අවස්ථාව. ස්වභාවිකව වෙනස් වෙන්න ඉඩ හරින්න. මෙතෙක් කල ඔබ මේ වෙනස් කරානේ, සැනසෙල්ලක් හම්බුන්නේ නැහැ, නිවනක් හොයාගන්න බැරි වුණානේ. දැන් ඉඩ දීලා බලන්න ස්වභාවයෙන් වෙනස් වෙන්න. ඒකට බියනවාන්න. වෙනස් කරන්න එපා. පුජ්‍යලත්වයෙන් බැහැරව, පුජ්‍යලත්වයෙන් අතරව බලාකුලකට නැගෙනහිරට, බස්නාහිරට, උතුරට, දකුණට කොහෙට ගියත් ප්‍රශ්නයක් නෙමෙයි. පුජ්‍යලත්වයෙන් බැහැර වූ කෙනෙකුට ප්‍රශ්නයක් නෙවෙයි ලෝකයේ කිසි දෙයක්. අපි හැමෝම නිවන සොයනවා කොයි වගේද? පණාව ඔළුවේ ගහගෙන පණාව හොයනවා වගේ නේද? ගොඩාක් මේක මෑණිවරුන් වෙන වැඩක් නේද? පණාව ඔළුවේ ගහගෙන හැමතැනම පණාව හොයනවා. පණාව හොයාගන්න බැරි වෙනවා. ඊළඟට තව අයිට වෙන වැඩක් තමයි කණ්ණාඩි දෙක ඔළුවේ තහගෙන කණ්ණාඩි දෙක හොයනවා. ඒ වගේ අපි දෘෂ්ටියක් මත ඉඳගෙන මේ දෘෂ්ටි විසුද්ධිය හොයනවා. හම්බේද? හම්බෙන්නේ නැහැ කවදාවත්. මේ ඉන්න දෘෂ්ටි අතහරින්න නැතුව දෘෂ්ටි විසුද්ධියක් හම්බෙන්නේ නැහැ. මේව මම මේ දැ අතේ මිටි කර ගන්නවා. මිටි කරගෙන මම කියනවා මගේ අත දැවෙනවා, මගේ අත පිච්චෙනවා, මට ප්‍රශ්නයක් තියෙනවා, මම සැහැල්ලුව සොයන්න හැම තැනම යනවා. සැහැල්ලුව හොයන්න, සැහැල්ලුව හොයන්න දුර යන්න ඕනේ. මේ ළඟම තිබිලා තියෙනවා, මේක පොඩ්ඩක් බොරු කරන්න විතරයි. සැහැල්ලුව සොයාගන්න තියෙන දෙයක් නොවේ. නිවැරදිව මේ කවබෝධ කරගන්න. ඒ වගේ ඔබ මිටි කරගෙන ඉන්න දෘෂ්ටි අතහරින්න. ඒක අතහරින්න බෑ. ඒක අපි හඳුනන්නේ ඒක ටිකක් හොඳ දෘෂ්ටියක්. දෘෂ්ටි මොකන්ද හොඳ? නෑ මට ඒක අතහරින්න අමාරු ටිකක්. ඒක මම හොඳ සංකල්පයක්. ඒක මං අල්ලගෙන ඉන්නේ මේ පන්සලක් නේ, ඒ නිසා අතහරින්න බෑ. මං අල්ලගෙන ඉන්නේ පල්ලියනේ, ඒ නිසා අතහරින්න බෑ. පන්සල කියලා දෙයක් නෑ. පන්සල අතහරින්න බැරුව කෙනෙක් පන්සල අල්ලගෙන හිටියොත් එයාට මොකද වෙන්නේ? පන්සලට පෙරේතෙක් වෙනවා. පල්ලිය අතහරින්න බෑ කියලා පල්ලිය අල්ලගෙන හිටියොත් මොකද වෙන්නේ? පල්ලියට පෙරේතෙක් වෙනවා. අර මහරජිනේගේ මාලිගාවට හරි ඒවා ඒක අතර අතහැර ගන්න බරුව ඒකේ රජ කෙනෙක් හිටියොත් එහෙම ඒ රජතුමා ඒකෙම ඔන්න හිනෝ සොල්දරේ නටනවා දඩබිලියා ඒකන පෙරිතිය. නෝන අතහරින්න බරුව ඉන්න කට්ටිය ඔන්න මලා මැරිච්ච ගමන් නෝනගේ ඇඟට වැහුණා. මහත්තයා අතහරින්න බැරුව ඉන්න කට්ටිය ඔන්න මහත්තයාගේ ඇඟට වැහෙනවා. ඉතින් කෙනෙක් හිතන්න පුළුවන් අපි මෙච්චර පින් කළත් එහෙම වේද? අතහැරියේ නැතුනොත් එහෙම වෙනවා. අර ධර්මාශෝක රජුරු 84000ක් හැදුවා හදලා පිඹුරෙක් වෙනා. එයා ඉතින් පිඹුරෙක් වෙච්ච එක සාමාන්‍ය 1,3,4 වැඩි මිනිස්සු මලා යුද්ධෙන්. පිඹුරෙක් මට්ටමට එන්න ලැබුණයි කියලා කියන්නේ කරපු පින්වල බලයට. නැත්තම් අවීචි මහ නරකයේ දුක් විඳින හරි දැඩි තරහ යන ගතියක් තිබිච්ච කෙනෙක්නේ. පොඩ්ඩැත්තම් තරහ යනවා. යා කියන දේ කියන විදියටම හරියට කෙරෙන්න ඕන. තරහ යන ගතියක් තිබ්බා. ඉතින් ඒ තරහ යන ගතියම තමයි අවසානෙටත් ආවේ ගති ලක්ෂණේ. නරක දේ කරන්න ගියාමත් යා ඒ විදියටම ප්‍රබලව යුද්ධයක් වුණත් කරනවා. හොඳ දේ කරන්න ගියාමත් හරියට නීට් එකට ඒ වැඩේ කරනවා. ඒ කොහොම වෙතත් තිබුණා අර තරහ යන ගතිය. අතහැරියේ නැහැ. ඒක තමයි මගේ ජයග්‍රාහී සංකේතය කියලා හිතුවා. ඒකත් අරගෙන ඉතින් ඒක පිමුරෙක් බවට පත් වුණා කියලා කියනවා. ඊට පස්සේ ඔය අනුරාධපුර ප්‍රදේශේ රහතන් වහන්සේ කෙනෙක් හැටියට පහළ වෙලා උන්වහන්සේ පෙන්වම් පැව කියන ඉතිහාස කතාවක් තියෙනවා. මනසින් නිදහස් වෙන්නේ නිදහස් වූවාට පසුව අදිෂ්ඨානයක් පරිදි බෝසත් කෙනෙක් වෙනවද? එහෙම නැත්නම් පහනක් නිවිගේ ආසේ නිවි යනවද? කැමැති අදිෂ්ඨානයක් කරගන්න පුළුවන් ස්ථානයකට තමන් එනවා. එතකොට පීනන්න දැනගෙන ගඟට පයින් කෙනෙක් බවට පත් වෙනවා. සසරට පැටුණාත් එයා පීනන්න දැනගෙන ගකට පෙන්නා මෙච්චර ප්‍රශ්නයක් නෑ. ගහගෙන යන කෙනා ඉන්නෙත් ගඟේ, පීනන කෙනා ඉන්නෙත් ගඟේ. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගහගෙන යන කෙනාට. පීනන කෙනාට ප්‍රශ්නයක් නෑ. සමහර මිනිස්සු අලවලල කහගෙන ගිහිල්ලා ගිලිලා මැරෙනවා. ඒ තැන් වලින් කොල්ල කුරුට්ටු කරණම් ගහ ගහ පයින්නවා. නැගලා තියනනේ. ඒ අය දන්නෝ, ඒ අය හොඳට පීනන්න දන්නෝ. ඒගොල්ලන්ට ඒක විනෝදයක්. නමුත් වෙන දන්නේ නැති අය උතන ඉන්නා ලොන්න කහගෙන යනවා. ඒ වාගේ තමයි. සිත අවබෝධ කරගත්තොත්, සිත නිදහස් කරගත්තොත් එයාට තියෙන වාසිය. අල්ලගත්ත දෘෂ්ටිය නිතරම අත්හරින්න දැනගන්න ඕන. වෙනම ධර්මයක් හොයලා වැඩක් නැහැ. මඩ තියාගෙන කලේ පතුලේ මේක පීල්ලට ඇල්ලුවට වැඩක් නැහැ. කලේ හිස් කරන්නම ඕන. මේක මුකුත්ම දර්ශනයක් නෑ, විමුක්ති දර්ශනයනේ. කිසිම දර්ශනයක් නෑ මේක. බුද්ධ දර්ශනයක්, මේ ආගම් දර්ශනයක් කිහිම නෑ. මේ දර්ශන ඔක්කොම මිනිස්සු විසින් හදපු දර්ශන. මේක ස්වභාවිකත්වය. දර්ශන නැහැ, චින්තන නැහැ. බෞද්ධ චින්තනේ කිව්වට චින්තනේ නිහා, බෞද්ධ දර්ශනේ කිව්වට මේක දර්ශනයක් නැහැ. ස්වභාවිකත්වය. නිවනට පාරක් නැහැ. පාරක් නැත්තම් යන්නේ කොහොමද? අන්නේ පාරේ යන්න පුළුවන් විශිෂ්ටයන්ට පමණයි. කෙනෙක් හැටියට යන්න පුළුවන් නේ. පාරක් තිබුණොත් විතරයි කෙනෙක්ට යන්න පුළුවන්. කෙනෙක් නොවි යන විට පාරක් නැහැ. ආකාසේ පදන්නත්ති සමනෝ නත්ති බාහිරේ. මොන තරම් වටින දෙයක්ද? ආකාසේ පිය සටහන් නැත ශ්‍රමණයාද පිය සටහන් මත නැත. ශ්‍රමණයා කියලා කිව්වේ මෙතනින් අවබෝධය, මේ මාර්ගඥානය. සටහනක් තුල, සටහනක් හැටියට සුවගත නොහැකේ. සමනෝ නත්ති බාහිරේ. සටහනක් හැටියට හොයන්න බෑ ශ්‍රමණයා. සටහනක් නෑ, පිය සටහන් නෑ වාගේ. අහසේ පිය සටහන් නෑ මෙන්ම ශ්‍රමණයාට පිය සටහනක් නෑ. කියන්නේ සංඥාවක් නෑ, වේදනාවක් නෑ, සංකාරයක් නෑ. තොට මේ පිය සටහනක් නැති දේ කොහොමද හොයාගන්නේ? එන අහස වගේ වෙන්න වෙන ඔබට පිය සටහන් පිහිටන්නේ නැහැ. මොකද හේතුව? අහස අසංකාරිකයි. එතන වලාකුලක් තිබුණොත් තමයි ওই ගුවන් යානයක් ගියත් පාර හිටින්නේ. ඒ වහස්ස මත තියෙන දේවල් තුළ අහස කියන සංකාරික. දැන් වලාකුල කියන්නේ අහස, ඒ සෑදිච්ච දෙයක් පොළොවේ තියෙන ජල ධාරාවේ. පොළොවත් ඒ වගේ සෑදිච්ච දෙයක්. අහස සංකාරිකයි. දැන් පොළොවට සීමාවල් තියෙනවා. ග්‍රහලෝක වලට සීමාවල් තියෙනවා. ඒ ගැලැක්සිස් වලට සීමාවල් තියෙනවා. නමුත් අහසට සීමාවල් නැත. එමනා ඔබ ඔබ සීමා සහිත කෙනෙක්ද අසීමාන්තික කෙනෙක්ද? ඔබේ දර්ශනය සීමා සහිතද අසීමාන්තිකද? අසීමාන්තික වන්න සීමා සහිත තැනින් නික්මෙන්න. මනාකොට ධර්මය ඥානනය කරගෙන තමන්ගේ විමුක්ති තමන් උදා කරගෙන ඒ ධර්මයේ සැනසෙල්ල සියලු දෙනාම ලබත්වා කියලා ප්‍රාර්ථනා කරන හැම දෙනාටම තෙරුවන් සරණයි.